සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසිනාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්වත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාරේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු පින්වත්නි දහවස් සර්වේ අපි ඉගෙන ගන්නේ මජ්ඣිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම චාතුම සූත්‍රය. චාතුම සූත්‍රය. චාතුම කියන්නේ ගමක නමක්. ඒ චාතුම කියන ගමේ තිබුණා නෙල්ලි වනාන්තරයක්. ඒ කියන්නේ වනාන්තරයේ වැඩිපුර තියෙන්නේ නෙල්ලි ගස්. ඉතින් ඒ වනාන්තරයේ තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේ චාරිකාවේ වඩිද්දි ඒ ජනයාගේ ගෝසාව නැති විවේක තැන්වල උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මං හිතන්නේ මිනිස්සු ඒ වෙද්දී පොඩි කුටි හදලා දෙනවා. ඒ දවස්වල සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට චාතුම කියන ගමට වැඩියා 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවර ඇතුව. දැන් වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ මොන වනාන්තරයේද? නිල්ලි වනේ. ඉතින් නිල්ලි වනේ භාග්‍යවතුන් වහන්සේ සමග තවත් නේවාසික භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. එතකොට දැන් අලුතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග වැඩිය භික්ෂුන් වහන්සේලා අර නේවාසික භික්ෂුන් වහන්සේලා සමග කතා බස් කරනවා, පාත්‍ර තැන්පත් කරනවා, ඊළඟට සීනාසන සකස් කරනවා. ඉන්න තැන් එතන සංඝ පිරිස කීනමක්ද? 500 නමන්නේ. එතකොට දැන් මේ ඇයි හොඳයි කතා බහ කරන්න ගිහින් මේක සද්දිට ගියා. සද්දිට මේ කතාව මේ බඩගුන්ට තියෙනවා මේවා කරනවා නිකන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේට මේක ඇහුනේ නිකන් මහ ලොකු ගෝසාවක් වගේ. ඇහිලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ආනන්දය කවුද සද්ද කරන්නේ? කවුද මේ හයියෙන් ගෝසා කරන්නේ? මේ මාළු වලන තැනක ඉන්න මාළුකාරයෝ වගේ මොකෝ මේ අර දැල් දානකට හයියලට හයියෙන් කෑ ගහන්නේ? මේ මොකෝ මේ කියලා කවුද කියලා නෝ ඔය. එතකොට කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා 500ක් භික්ෂුන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට මෙහි ඇවිල්ලා නිවාසික භික්ෂුන් වහන්සේලා සමග කතා බස් කරමින් ඔය පාත්‍ර තැන්පත් කරණේවා, සේනාසන පනෝණේවා ඒ කටයුතු කරනවා. ඒ නිසා තමයි මේ සද්දේ වැඩි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දලා ආනන්දය, එහෙනම් මගේ වචනෙන් ඒ භික්ෂුන් වහන්සේලා අමතන්න, සාසුරුන් වහන්සේ අමතනවා කියලා. ඉතින් ආනන්දයන් වහන්සේ ඒසේ ස්වාමීනි කියලා අර සංඝ පිරිස ළඟට ගියා. ගියන් කිව්වාන්න ඔබ වහන්සේලාට ශාස්ත්‍රුන් වහන්සේ අමතනෝ කතා කරනෝ. ඒසේ ආයපුතුන් වහන්සේ කියලා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අර 500 නම සමග මොකද කළේ? භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න වැඩියා. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පිරිස වන්දනා කළා. වන්දනා කළා ඒකත් පස්ස වාඩි වුණා. එතකොට අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මහණෙනි මොකද ඔබ මෙච්චර ගෝසා කරන්නේ? මොකද ඔබ මෙච්චර කෝලහල කෑකෝ ගහන්නේ? මොකද මේ මහා සද්දි මේ මාළු අල්ලන තැනක කේවට්ටිය වගේ මොකද්ද මේ සද්දි ලැජ්ජ නැති? එතකොට කියනවා මේ එතන, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නයි මේ පැමිණියේ. නිවාසික භික්ෂුන් වහන්සේලා සමග මේ කතාබස් කරන්න ගිහිල්ලා, මේ ඊළඟට පාත්‍ර සිවුරු තැම්පත් කරන්න ගිහිල්ලා, සේනාසන පිළිල කරන්න ගිහිල්ලා තමයි මේ ගෝසාව ඇති වුණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, එහෙනම් වහාම ආපහු පිටත් වෙන්න. වහාම ආපහු පිටත් වෙන්න මා ළඟ නොසිටිය යුතුය. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන නායකත්වය. ඒ කියන්නේ උන්වහන්සේ මොකක් හරි දුර බලලා තමයි මේ වගේ දෙයක් ප්‍රකාශ කළේ. ගච්ඡත භික්කවේ පනාමෙමියෝ, මං දැන් ඔබව මෙතනින් බැහැර කරනවා, වහම යන්න කිව්වා. නවෝ මම සම්තිකේ වත්තබ්බං, මන් ළඟ ඉන්න බෑ කිව්වා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එතකොට ඒ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට ඒ ශාස්ත්‍රෘත්වයේ ඒ ලැබෙන දුර්ලභ අවස්ථාව ඒක පිළිබඳ ගණන් ගත්තේ නැති එක නේද මෙතන තියෙන්නේ? මොකද හේතුව සමහර විට ඒ ස්වාමීන් වහන්සේලාට ඒ පැවිදි භාවය ඔක්කොම ලැබිලා තියෙන්නේ කල්ප ගානකට පස්සේ. මනුස්සත්වයට අපි නිතර නිතර එනවා නෙමෙයිනේ මනුස්ස ලෝකෙට. ඉතින් ඒ දුර්ලභ අවස්ථාවේ ඒ සංඝ පිරිසේ ශාස්ත්‍රීය ගෞරවයේ තිබ්බත් විතරනේ ධර්මයේ යන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේට. නැත්තම් ඒ ස්වාමනාසලත් ඒ කාලේ හිතන්නේ ඉතින් මේක නිකම්ම නිකන් හැම තිස්සෙම භාග්‍යතුන් වහන්සේත් පේනවා. රහතන් වහන්සේලාත් පේනවා. ධර්මයත් ඇයෙනවා. අර හැමදාම දකින කුකුලාගේ කර්මලේ සුදට පේනවා කියනෝන්නේ. ආ එහෙම එකක් මං හිතන්නේ. එතකොට මොකද උනේ? වහාම යන්න කිව්වා. මහවස්සරුවක වෙන්නේ නැති මේක මං හිතන්නේ. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා අර භික්ෂුන් වහන්සේලා සමඟ වන්දනා කළා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු තැන මේ කියන හැටියට නම් ශාලාවේ කොනක නෙවෙයි. ශාලාවේ නිකන් ඉස්සරහක වගේ මැද වගේ. මොකද ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ ඔව් දකුණු පැත්තට මෙහෙම වටේ ගිහිල්ලා වැඳලා පාසිරු තරම් පිටත් වෙනවා. එතකොට අනික මේකේ තියෙන පුදුම සහගත දේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාටත් එක්කයි වදාලා යන්න කිව්වා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් එක්ක යනකොට දැන් එකට එක කිරීමක් මුකුත් නෑ. එකට එක කීමක් සිටීමක් මුකුත් නෑ. එතකොට දැන් මේ පිරිස මේ සංඝ පිරිස පිටත් වෙලා දැන් ආපයිම ආපහු වඩිනවා. එක නමක් දෙන මක් නම් මේක පිටට පේන්නේ නැහැ. විශාලෙට පේන්නේ නැහැ. 500 නමක් වඩිනකොට ඒක මහ විශාලෙට දැන් 500 නමක් ආපහු වැඩියා සුළු වෙලාවකින් නැවත ආපහු වඩිනවා. එතකොට මේ සිද්ධිය වෙද්දී ඒ චාතුම කියන ගමේ මේක මං හිතන්නේ සාක්‍ය ජනපදයට අයිති චාතුම. චාතුම කියන ගමේ සන්තාගාර රැස්වීම ශාලාවේ සාක්‍යවරු හිටියා රැස්වීමකට ඇවිල්ලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති රැස්වීමකට ඇවිල්ලා හිටියා. මේ රැස්වීමකට ආපු සාක්‍ය පිරිස දැක්කා භික්ෂුන් වහන්සේලා නෙල්ලි වනයේට වඩිනවා. ඒ වගේම දැන් පේනවා ආපහු වඩින්නකට ඉතින් අර සන්තෝෂේ නැහෙනි මූණවලනේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට එහෙම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලාගේ ඇස කන නාසය දිව කය මනස කියන හයම උපේක්ෂාවෙන් යුක්තයිනේ. නමුත් අනිත්‍ය අනිස් ස්වාමීන් වහන්සේලා අලුත් පෙර ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් ඉතින් අර බිමට නමාගෙන සමහරට අපි දන්නේ අඬනවාද එහෙම මොකක් හරි මෙතන ඇති. ඊට පස්සේ දැක්කලා මේ සාක්‍යවරු රැසීම් කටයුතු නවත්තලා මේ ස්වාමීන් වහන්සේලා ළඟට ගියා. ගිහිල්ලා අහනවා මේ ඔබ වහන්සේලා මේ කොහේ ඉඳලද මේ වඩින්නේ? කියනවානේ අපිව මේ භාග්‍යවතුන් වහන්සේ අපිව එලව ගත්තා. කියලා කිව්වා පනාමිතු. පනාමිතු කියන්නේ එලව ගත්තා. පිළව ගත්තට එහෙනම් පොඩක් ඉන්න කිව්වා. කොහොම වාඩි වෙන්න කිව්වා. වාඩි වෙන්න කිව්වේ දැන් එතකොට ඒගොල්ලෝ වාඩි ගත්තා කොහේද? නෑ බිම. දැන් තමයි ওই ශාලාවල් කතා තියෙන. ඉතින් කිව්වා 500ක් නේ. කොහොම 500ල වාඩි වෙන්න කිව්වා. ඉතින් ඒ තැන් තැන් වල වාඩි වෙලා ඉතින් ආයරමියා ගුතාගෙන ඉතින් ඉන්නවා ඉවසගෙන. අපි ගිහින් ඔබ වහන්සේලා ගැන හිත පහදවන්නම් කිව්වා. දැන් බලන්න කොච්චර මේ සංඝයා කිරිහි මේ ශාක්‍ය වංශේ පිරිස කොච්චර සංඝයාට ආදරේද? සංඝයාගේ දියුණුවට කොච්චර කැමතිද? නැත්තම් භාග්‍යතුන් වහන්සේ තෙලෝ ගත්ත නම් මොකක් හරි මෙතන ජරමරයක් ඇති. එහෙමනේ හිතෙන්නේ නේ. පිරිහුණු මනසට හිතෙන්නේ පිරිහුණු දෙයක් නේ. පිරිහුණු මනසක් තියෙන කෙනෙකුට දියුණු දෙයක් හිතෙන්නේ නැහනේ. මේ එළව ගත්තේ මොකක් හරි බරපතල ප්‍රශ්නයක් ඇති. නැත්තම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඒ වගේ එකක් කරන්නේ නැහැ. එහෙමනේ පිරිහිච්ච කෙනා හිතන්නේ. දැන් බලන්න මේකේ වෙනසනේ. එතකොට මේ ශාක්‍ය පිරිස කියනවා ඔබ වහන්සේලා ඔහොම ඉඳ වාඩි වෙලා අපි ගිහින් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බස් කරලා හරි ලස්සන මේක අපි වෙනවා මම සක්කුණෙයාම භගවන්තං පාසාදේතුම් භාග්‍යතුන් වහන්සේට ඔබ වහන්සේලාගෙන පහදවන්න අපි උත්සාහ කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අනේ හොඳයි කිව්වා මේ ස්වාමීන් වහන්සේලා. හරි අහිංසකයි නේ මේ ධර්මයට යන චරිතේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා දැන් ඉන්නවා වාඩි වෙලා ඉන්නවා මේ දැන් අර ශාක්‍යවරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙ හිටියා. කියනවා ඒ ශාක්‍යවරු භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අභිනන්දෙතු බන්ති භගවා භික්ඛු සංඝං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාව පිළිගන්නාසේක්වා. අභිවදතු බන්ති භගවා භික්ඛු සංඝං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට යහපත්ව කතා යහපත්ව දහම් වදාරන සීක්වා. සේතාපි බන්තේ පුබ්බේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ. භාග්‍යවතුන් වහන්සේ කලින් භික්ෂු සංඝයාට අනුග්‍රහ කළේ ඒවමේව ඒතරහි අනුග්‍රහන්හාතු භික්ඛු සංඝං. ඒ වගේම දනුත් භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සීක්වා. දැන් බලන්න මේකේ තියෙන වැදගත්කම. දැන් ඔය මේ සූත්‍ර කියවලකට අපිට මේ සමාජයේ තියෙන අපූරු දෙයක් මොකක්ද මේ? අර මොකද කියන්නේ වර්තමාන ලෝකේ තියෙන කපුටු ස්වභාවය. කපුටු ස්වභාවය කියන්නේ අවුස්සනවානේ. නෑ ඔබහන්සලා කියන්නකෝ මොකද්ද වුණේ කියලා. එහෙමනේ නේද? ඔබහන්සලා කියන්නේ නැත්තම් මේක වෙන්න බෑනේ මෙහෙම. අර අවුස්සලා මිනිස්සුන්ගේ හීට් කලබලා පාරලා වනේ දැන් කරන්නේ කටයුතු අපිට වර්තමාන ලෝකෙ මේ කියන්නේ එක සමාජයක නෙමෙයි සමස්ත ලෝකෙම. එතකොට මේ ලෝකේ හරි වෙනස්. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච උන්වහන්සේ සුදුසු කාලේ බලලානේ පහළ වුණේ. ඒ කාලේ තඩුපාඩු තිබ්බ නමුත් ඒක තිබ්බට මේ මැද්දේ මේ අවශ්‍ය ගමන යන්න පුළුවන් වුණා. ඉතින් කියන භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වගේම දනුත් භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සීක්වා. සන්තිත්ත බන්තේ භික්ඛු නව අචිර පබ්බ ජිතා. අනේ ස්වාමීනි ওই පිරිස අතර ඉන්නවා අලුතින්ම පැවිදි වෙච්ච අය. අදුනාගතයි වන් ධම්ම විනය මේ ධර්මයට අලුතින්ම ආපු අය. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබුණොත් භාග්‍යවතුන් වහන්සේගේ ආශ්‍රය නොලැබුණොත් සියා අඤ්ඤ තත්තං වෙනස් වෙලා යයි. සියා විපරිණාමෝ ඒ කිව්වේ සිවුරු ඇරලා වුණත් යයි. සේයතාපි බන්තේ බීජානං තරුණානං. ස්වාමීනි මේ ස්වාමින් වහන්සේලා අලුතෙන් පොළවෙන් මතුවෙච්ච පැල වගේ. අර උපමාව කියනවා සාකර කියනවා පොළවෙන් මතුවෙච්ච පොළවෙ හිටවපු පුංචි පැල වගේ. උදකං අලබන්තානං සියාඤ්ඤ තත්තා සියා විපරිණාම වතුර නැතුව ගියොත් මැලවිලා යයි මැරිලා යයි කියනවා මේ ගස් ටික. ඒ වගේ වෙයි. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා අතර අලුත පැවිදි වෙච්ච අය ඉන්නවා. ධර්ම විනයට සම්පූර්ණයෙන් අලුත් අය ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබුණොත් ඒ ඇත්තන්ගේ සිත් වෙනස් වෙලා පෙරලිලා යයි කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ අලුතින්ම උපන්න වහුපටව වගේ කියනවා. අලුතින්ම උපන්න වහුපටව වගේ මව් ඇසී නොසිටියොත් ඒ වහුපටවෙන්ගේ පැවැත්ම අමාරුයි කියනවා වහුපටවුන්ට. එතකොට බලන්න මේ ගිහි සමාජය පැවිදි සමාජය තියා බලලා තියෙන්නේ කොච්චර දයනුකම්පාවකින්ද. දයනුකම්පාවකින්ද බලලා තියෙන්නේ. සියා විපරිණාම වෙනසා වෙනස් වෙලා යයි. ඒ වගේමයි ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේලා වැඩිපුර ඉන්නේ අලුතෙන් පැවිදි වෙච්ච අය. මේ ධර්ම විනයට අලුත්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රය නොලැබුණොත් වෙනස් වෙලා යාවි. විපරිණාමයටපත් වේ නිසා අභිනන්දතු බන්ති භගවා භික්ඛු සංඝම් භික්ෂු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කෙරෙහි භික්ෂු සංඝයා පිළිගන්නාසේක්වා අභිවදිත භික්ෂුන් වහන්සේලාට ඔව් ආදරයෙන් කතා බස් කරන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිද්ධි. එතකොට ඒ වෙලාවෙම සාම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. කවුද පෙනී හිටියේ? සාම්පති බ්‍රහ්මරාජයා පෙනී හිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. දකුණු දනමඩල පොළවේ තබාගෙන වන්දනා කළා කියනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිළිගන්නාසේක්වා. කවුද මේ කියන්නේ? සාම්පති බ්‍රහ්මරාජයා කියනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිළිගන්නාසේක්වා. භික්ෂු සංඝයාට ආදරයෙන් කතා කරනසේක්වා. භාග්‍යවතුන් වහන්සේ කලින් මීට කලින් භික්ෂු සංඝයාට අනුග්‍රහ කළේ යම්සේද එලෙසින්ම අනුග්‍රහ කරනසේක්වා. ඒ සාම්පති බ්‍රහ්මරාජයාත් කියනවා, අනේ ස්වාමීනි, මේ පිරිස අතර ඉන්නවා අලුතින් පැවිදි වෙච්ච පිරිසක්. ධර්ම විනයට මේ පිරිස අලුත්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබුණොත්, භාග්‍යවතුන් වහන්සේ සමග කතා බස් කරන එක නොලැබුණොත්, මේ අලුතේ පැවිදි වෙච්චාගේ සිත් වෙනස් වෙලා යාවි. ආයි සිවුරැරලා වුණත් යාවි. භාග්‍යවතුන් වහන්සේ මේ අලුත හිටවපු පැල වගේ කිව්වා. මේ අලුත හිටවපු පැල වලට වතුර නොදැම්මොත් නිතිපතා මැලවිලා මැරිලා යනවා. ඒ වගේ මේ අලුතින් පැවිදි වෙච්ච සංඝ පිරිසට අනුග්‍රහ කරගන්න අනුග්‍රහයක් නොලැබුණොත්, භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබුණොත්, එයාගේ සිත් වෙනස් වෙලා යයි. භාග්‍යවතුන් වහන්සේ අලුත උපන්න වහුපැටියා මව් වැස්සි දකින්න නොලැබුණොත් කරදරේ වැටෙනවා. ඒ වගේ මේ අලුතින් පැවිදි වෙච්ච පිරිසට භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනේ, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්‍රය නොලැබුණොත්, ඒ පිරිස මහා කරදරයකට පත් වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිළිගන්නාසේක්වා, ආදරයෙන් කතා කරනසේක්වා. මීට කලින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කළාද? එලෙසින්ම අනුග්‍රහ කරනසේක්වා. අනික තමයි පින්වත්නි, මේකේ හරි පුදුම සහගත දෙයක්. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කවුද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා පව අර කීකරුකම කියන එකේ උපරිමයෙන් තමයි වැඩෙන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ පිරිස බැහැර කරද්දි, ඔකටම යන්න කිව්වනේ. එතකොට උන්වහන්සේලා නැවතුනේ නැහනේ, පිරිසත් එක්කම ගියානේ. ගෙයලා අර සාකවරු කිව්වන් පස්සේ හොඳයි අපි පහදවන්න, අනේ හොඳයි කිව්වා. එතකොට බලන්න මේ උන්වහන්සේලාගේ තියෙන මානසිකත්වේ තේරුම් ගන්න මේ සිදුවීම හරි වටිනවා නේ. එතකොට මොකද වුනේ? මේ චාතුමා වල ඉන්න සාක්‍යවරුන්ටත් සාම්පති බ්‍රහ්මරාජයාටත් පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේගේ හිත මේ සංඝයා කෙරෙහි පහදවන්න. පුළුවන් උනේ බීජ උපමා වෙනුත්, තරුණ උපමා වෙනුත්. ඒ කියන්නේ අර චූටි පැලේ උපමා වෙනුත්, අර වහු පැටියාගේ උපමා වෙනුත් තමයි පුළුවන් උනේ. ඊට පස්සේ දැන් ගිහිල්ලා කිව්වා ඒ සාක්‍ය පිරිස ඇවිල්ලා නෑ. දැන් උන්ට බුදුරජාණන් හිත පැහැදුනා. දැන් මුගලන් මහරහතන් වහන්සේ මේ සිදුවීම හොඳට ඉරිතියෙන් බලාගෙන ඉන්නවා. දැන් එහි හිත භාග්‍යවතුන් වහන්සේ කිව්වේ පැහැදිව විතරයි. අතකෝ මොග්ගල්ලානෝ භික්ඛු ආමන්ත්‍රේසි, මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් යමතුවා උට්ටහතාවසු. දැන් නැගිටින්න කිව්වා. හරි ලස්සනයි මේ සිද්ධිය නේ. නැගිටින්න කිව්වා. ගන්නත පත්ව චීවරම් ගන්න කිව්ව එක්පට පාසියුරු. පාසාදිතු භගවා චාතු චාතු මෙයකේහි ච සක්කේ සක්කේහි බ්‍රහ්මුණා ච සහම්පතින බීජූපමයින තරුණූපමයින චාති කියන මේ භාග්‍යතුන් වහන්සේගේ හිත පැහැදෙව්වා අපි ගැන. අපි ගැන භාග්‍යතුන් වහන්සේගේ හිත පැහැදෙව්වා මේ චාතුම ගමේ හිටපු මේ ශාක්‍ය පිරිසයි සහම්පති බ්‍රහ්මයයි අර බීජේ උපමා වෙනුයි වහුපෙටේ උපමා වෙනුයි පැහැදෙව්වා කිව්වා. යන් යන් කිව්වා. හරීම මේ ඒ ලෝකේ හරීම හිතන්න බැරි තරම් අහිංසකයි. එසේ ආයිපුතුන් වහන්සේ කියලා මොග්ගල්ලාණන් වහන්සේට පිළිතුරු දීලා පාසිවුරු අරගෙන දැන් ඒ භික්ෂුන් වහන්සේලා පිටත් වුණ භාග්‍යතුන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ඒකත් පස්සේ වාඩි වුණා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහනවා, කින්තිතේ සාරිපුත්තා හෝසි මයා භික්ෂු සංඝේ පණාමිතේ, මම මේ භික්ෂු සංඝයාව බැහැර කරද්දී ඔබට මොකද හිතුනේ? මම මේ භික්ෂු සංඝයා බැහැර කරද්දී ඔබට මොකද හිතුනේ? භාග්‍යතුන් වහන්සේ මට මෙහෙමයි හිතුනේ, භගවතා භික්ෂු සංඝේ පණාමිතේ අපොසුක්කෝ දානි, භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාව බැහැර කළේ දැන් උත්සාහයේ නැතිවීම නිසා. දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්ත විහෙරිස්සිතේ, භාග්‍යතුන් වහන්සේ දැන් කැමති හුදෙකලාවේ භාවනාවෙන් වාසය කරන්න වගේ. මයම්පි දානි අපොසුකා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්ත. එහෙනම් දැන් අපිත් එහෙම කරනවා කොහොමද? උත්සාහ රහිතව බාහිර වැඩ කරන්න අපිත් එහෙනම් මේ භාවනාවෙම ඉන්න ඕනේ කියලා හිතුණා කිව්වා. ආගමේ හිතුවන් සාරිපුත්ත, සාරිපුත්ත නවත්තනවා කතාව කිව්වා. බලන්න කොච්චර මේ අපිට ආශ්චර්යයි නේ. ආගමේ හිතුවන් සාරිපුත්ත, සාරිපුත්තේ නවත්තන මේ කතාව කිව්වා. දිට්ඨ ධම්ම සුඛ විහරಂತಿ නකෝතේ සාරිපුත්ත පුන පියවරු පංචිත්තං උපාදිත්තම. ආයි කියන්නේ නැහැ කිය ඔය කතාව. දිට්ඨ ධම්ම මමත් භාවනාව සුඛයෙන් වාසය කරනවා කියලා ආයි ඔය සිටිවිල්ල එහෙම උපද්දන්න එපා කිව්වා. කාටද මේ කියන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ඇමතුවා. මොග්ගල්ලාණ මන් දැන් භික්ෂු සංඝයාව බැහැර කළා. ඔබට මොකද්ද හිතුනේ කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම හිතුනේ. භාග්‍යතුන් වහන්සේ දැන් උත්සාහය අඩුයි. භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් විවේක සුවයෙන් ඉන්නයි කැමති. ඒ නිසා මමයි සාරිපුත්තෙන් වහන්සේ එකතු වෙලා මේ සංඝයාට අනුග්‍රහ කරන්න ඕනේ කියලා මං හිතුවේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු මොග්ගල්ලාන. මොග්ගල්ලාන සාදු සාදු. මොග්ගල්ලාන අහං වාහි භික්ඛු සංඝං පරිහරෙයං. එක්ක මම මේ සංඝයාට අනුග්‍රහ කරන්න ඕන. සාරිපුත්ත මොග්ගල්ලාන වාති. එක්ක සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා මේ සංඝයාට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල දැන් ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගත්ත සිටිවිල්ල ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ ආයේ සිටිවිල්ලවත් උපද්දවන්න එපා කිව්වා. මම හුදෙකලායි වාසය කරන්න ඕනේ දැන් ඉතින් අනුග්‍රහ නොකොට කියලා ඒ සිටිවිල්ලක්වත් උපද්දෙන්න එපා කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට ඒ කියන එකේ බරපතලකම කොච්චරද වටින්නේ කියන්නේ? එතකොට අනිත් කෙනෙක් ගැන කවර කතාවද? එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්දන් උන්වහන්සේ සංඝයාට අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරන්නේ කොහොමද? උන්වහන්සේ වදාලා මහණෙනි, වතුරට බහින කෙනෙකුට, ජලයට බහින කෙනෙකුට, ඒ කියන්නේ ගඟක වේවා, පොකුණක වේවා, විලක වේවා, වතුරට බහින කෙනෙකුට භය හතරක් තියෙනවා. වතුරට බහින කෙනෙකුට භය කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේ භය හතර තමයි ඌමි භය. පළවෙනි භය මොකද්ද? ඌමි භය. ඌමි කියලා කියන්නේ සැඩපහර, රැළ. ඒ වේගේ, ඒ වේගවත් සැඩපහරට කියනවා රළ පහර. ඌමි භය. කුම්බීල භය, කිඹුලන්ගින් වන අනතුරු භය. ආවට්ට භය, දියසුලි, දියසුලි වලින් වන අනතුරු. සුසුකා භය, ඡණ්ඩ මත්ස්‍යයන්ගෙන්. ඡණ්ඩ මත්ස්‍යය කියන්නේ කවුද? දම මිනි මෝරු එහෙම ඉන්නවනේ දැන්. හිටපෙකම ওই පත්‍රවල පොත්තුල දාන මිනිස්සු වතුරට බැහැලා මෝරු වගේ මාළු ඇවිල්ලා කනවා. වෙනම ඉන්නවනේ මාළු జాතියක් ඇමසන් වල. දැස්සොත් ආයි කටුව විතර ඉතුරු කරන්නේ විනාඩි දෙකකින්. පිරන්හා කියලා. ඒ ඒ ඒ වතුරට බැස්සොත් ඒගොල්ල ඔක්කොම වට කර ගන්නවා. වට කරගෙන විනාඩි දෙක තුනක් ඇතුළත ඇට සැකෙල්ල තියෙනවා. එතකොට මේ භය තියෙනවා කියන වතුරට බහින කෙනාට. එතකොට වතුරට බහින කෙනා මේ මේ භය ගැන දැනගෙන සිටිය යුතුයි. ඒ කියන්නේ රැළ පහර ගැන දැනගෙන සිටිය යුතු, නැත්නම් ඒකට ගහගෙන යනවා. කිඹුලෝ ඉන්නවා කියලා දැනගෙන සිටිය යුතුයි. එහෙම නැත්නම් කිඹුලෝ ඇදගෙන යනවා. එහෙම නැත්නම් දියසුලි තියෙනවා කියන කාරණේ දැනගෙන සිටිය යුතුයි. ඒක දැන නොසිට බැස්සොත් දියසුලියට අව වෙනවා. ඡන්න මත්ස්‍යයන් ඉන්නවා කියලා දැනගෙන සිටිය යුතුයි. එහෙම නැත්නම් ඒ ඡන්න මත්ස්‍යයන්ගේ ගොදුරට අව වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා, මහණෙනි, වතුරට බහැපු එක්කෙනාට, වතුරට බහින එක්කෙනාට ওই අනතුරු හතර තියෙනවා වගේ මේ ධර්ම විනයට ආපු එක්කෙනාට, ගෘහවාසය අතහැරලා මේ ධර්ම විනය තුල පැවිදි වෙලා පැවිදි වෙච්ච එක්කෙනාටත් ඔය බය හතරම තියෙනවා කිව්වා. මොනවද මේ බය හතර? ඌමි භය, කුම්භීල භය, ආවට්ට භය, සුසුකා භය. ඌමි භය, කුම්භීල භය, ආවට්ට භය, සුසුකා භය කියන මේ භය හතර තියෙනවා කිය. වතුරට බහින එක්කෙනාට වගේම ධර්ම විනයට තුල මේ ශාසනීයට ඉන පැවිද්දාටත් මේ භය හතර තියෙනවා කිය. මහණෙනි, මොකද්ද මේ ඌමි භය? මොකද්ද මේ රාළ පහරේ භය? කුල පුත්‍රයෙක් භවම සද්ධාවෙන් ගිහි ජීවිතය අත්හැරලා අනගාരികව මේ ගෞතම ශාසනේ පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ උතුම් බලාපොරොත්තුවක් ඇතුව. මොකද්ද? ඕතින්නෝම්මි ජාතිය ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේ උපායාසේහි දුක්ඛින්නෝ දුක්ඛ පරේතු. අනේ මං ඉපදීමෙන් ජරා මරණේ ශෝකෙන් වැළපීමෙන් දුකින් දුන්නසෙන් මම අනාථ වෙලා නේද ඉන්නේ? මම මේකෙන් ඈතර වෙන්න ඕනේ නේද? අපේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස අන්තක්‍රියා පඤ්ඤායත. ඒ නිසා මම මේ දුක්ඛස්කන්ධේ අවසානයක් දකින්ද තියෙනවනම් මට කොච්චර හොඳයිද කියලා මේ අදහසින් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ සබ්‍රමචාරින් වහන්සේලා, ඒ කියන්නේ මෙයා ඒ පැවිදි වෙච්ච අලුත පැවිදි එක්කිනාට අනිත් සබ්‍රමචාරින් වහන්සේලා එකට ඉන්න පරණ පැවිදි ස්වාමින් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. කොහොමද කරන්නේ? දැන් පැවිදුනාට පස්සේ දැන් ඔබ පරණ විදියට ජීවත් වෙන්න එපා. ඒවන්තේ අභික්කමන්ත දැන් ඔබ මේ විදියටයි ඇවිදගෙන යන්න ඕනේ. ඒවන් පටික්කමන්ත මේ විදියට බාපව වෙනකොට එන්න ඕනේ. ඒවන් ආලෝකිතබ්බන් මේ විදියටයි වටපිට බලන්න ඕනේ. ඒවන් විලෝකිතබ්බන් මේ විදියටයි ආපස්ස බලන්න බලන්න ඕනේ. බලන්න කොච්චර පුහුණුවක් ඒ කාලේ දෙනවා ඇද්ද නේ? ඒවන් සම්මිංචිතබ්බන් මේ විදියට අතපය අකුලන්න දිගාරින්න ඕනේ. ඒවන්තේ පසාරත් මේ විදිහට මේ අතපය අකුලන්න දිගාරින්න ඕනේ. ඒවන්තේ සංඝාටි පත්ත චීවර ධාරිතබ්බ මේ විදිහට මේ සංඝල සිවුරු පාත්‍ර ආදී දරන්න ඕනේ කියලා කියනවා. කේනකට කල්පනා කරනවා මේ අලුත පැවිදි වෙච්ච කෙනා හිතනවා මයංකෝ පුබ්බේ අගාරිත භූතා සමාන අනේ අපි ගිහි ගෙවල් වලින් දිද්දි අපි ආවාද අනුශාසනා කරානේ මේ වගේ පුංචි අයට. මේ අපේ පුතාල මොනුපුරාල වගේ අය නෙමේ. දැන් මහාන වෙච්ච එක්කෙනා වැඩි හිටියා. දැන් හිතනවා කොහොමද හිතන්නේ? දැන් මේ දැන් පොඩි නමල තමයි මේ ආවාද කරන්නේ අනුශාසනා කරන්නේ. වැඩි හිටි එක්කෙනා හිතනවා දැන් මේ අය දවවාද අනුශාසනා කරන්නේ අපිට. අපිත් මේ වගේ පොඩි අයට ගිහි කාලේ අවවාද අනුශාසනා කරලා තියෙනවනේ. මේ අය හිතනවා ද අපි වගේ අයට අවවාද කරන්න. ඔන්න ගැටුණා. දර් ගැටුනි මොකේටද? අවවාද කරපු එක්කෙනාගේ වයස බලලා. ඒ කාලෙත් TV පස්සේ හරියට තිබිලා තියෙනවා මේ පොඩි නමලට සලකන්නේ නැති එක. අර සමහර අවස්ථාවලදී හිතාමතා මට මතක වෙයි ධම්මපදයේ එහෙම තියෙනවා. විසාකාද වන්ද කවුරු හරි තෙරුන් වහන්සේලා දානට වන්ද කියම පොඩි නමල යවලා. නමුත් ඒ පොඩි නමල රහතන් වහන්සේලා. ඉතින් අර උපාසිකාව පැහැදිලා නැහැ පොඩි නමල ඉව්වා කියලා. එහෙම මොකක් හරි පටලවිල්ලක් ගන්න මම ඔය ධම්මපදයේ මතකයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේදී අර වැඩිමහලු බාල බව බලන්නේ වයසෙන් නෙවෙයි. ධර්මයේදී බලන්නේ පැවිදි වී සිටින වසර ගානයි. ඊළඟට පැවිදි වෙච්ච කෙනෙකුගේ තියෙන ආකල්පයි. ඊළඟට පැවිදි වෙච්ච කෙනෙකුගේ තියෙන යහපත් ගතිගුණ. ඉතින් මේ සාමාන්‍යයෙන් ඔය වැඩිහිටි තරුණ නැත්තම් මෝරපු කෙනෙක් පැවිදි වෙද්දී අනිවාර්යයෙන්ම සංඝයා අනුශාසනා කරන්නපත් කරන්නේ නැණි ගුණයක් නැති කෙනෙක් වනේ. ඒ පොඩි නමලපත් කළත් ඒ පොඩි නමල පුංචි වයසේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉහළ තත්ත්වයේ සිටින අය පිරිසක් වේ යුතු. නැත්තම් එහෙම මේ බුද්ධ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලේ මහා තෙරුන් වහන්සේලා මේ අලුතේ පැවිදි වෙන අයට මේ පොඩි නමලට දෙන්නේ නැණි. ඒතර ඒකේ තේරුම තමයි මේ පොඩි නමලට ඒ කුසලතාවය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ගැටුණා. ඔන්න එහෙනම් පැවිද්දන්ට සිද්ධ වෙන බය සැඩරල පහරක් තියෙනවා. ඒක ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊට පස්සේ මෙයා සිවුරු ඇරලා යනවා. එත සිවුරුල යන කාරණිය මොකද්ද? පුංචි අය ආවාද කළා. පුංචි අය ආවාද කළා කියලා තේ කාලේ සිවුරු ඇරලා ගිහින් තියෙනවා. පුංචය ආවාද කළා කියලා සිවුරු වරලා ගිහිල්ලා අපි මේ පුතාල මොනුපුරාල වගේ අය ඇවිදින් අපි හික්ම ඕනෝ කියලා තමයි කේන්ද ගිහින් තියෙන්නේ. එතකොට සමහර ওই වැඩිහිටි අයගේ ওই ප්‍රශ්නේ නම් තියෙනවා. ඒ ඇත්ත හරියට බලාපොරොත්තු වෙනානේ මේ පිළිගැනීම සම්මාන ආදර සැලකිලි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වුණාට පස්සේ ඉතින් ඒ ආවන් පස්සේ අනිවාර්යයෙන්ම ලොකු හාමුදුරුවෝ කතා කරන්න ඕනේ. ඒ පොඩි නමල කොච්චර යහපත් ගුණ ධර්මෙදි හිටියත් පොඩි නමලව ගණන් ගන්නෑ. එතකොට ඒ නායක හාමුදුරුවෝ ඇවිල්ලා කතා කරනවා. නායක හාමුදුරුවෝ මොකක් හරි හදිසි වැඩකවත් ඉදලා පොඩි නමල කතා කරන්න දුන්නොත් තරහ වෙලා යනවා. එතකොට ඒ වගේ ඒකින් ඒ මොකද්ද තරහ වෙලා යනවා කියන එකේ තේරුම ඌමි බය. ඕ රැළ පහර ඒක මේක බුදුරජාන් වහන්සේ දේශන අයං උච්චති බික්කවේ ඌමි බයස්ස බිහිතෝ. රැළ පාරට බය වෙච්ච එක්කෙනා වතුරට බැස්සේ නෑ වගේ කියනවා. සික්කම් පච්චක්කාය හීනාය වත්තු. ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ලාමක ගිහි බව තෝරගන්නවා. රළපහරෙන් ඇතිවෙන බය කියලා කියන්නේ ක්‍රෝධ උපායාසයට කියන නමක්. ගැටීමට කියන නමක්. ඒ ගැටීම ආවට පස්සේ එයාට ඉන්න බෑ. හිතෙන්නේ ගැටීම ආවට පස්සේ එයා පොඩි නමල දැක්කම කේන්ති යනවා. ඒ පොඩි නමල කියන ආහා ඔහොම යන්න එපා ඔය විදිහට මේ සිවුර පුරවන්න මෙහෙම ඒ කියනවනේ. අව මෙහෙම පාත්‍රය අල්ලගන්න මේ විදිහට සක්මන් කරන්න කියලා පොඩි නමල කියලා. ඉතින් ඒ පොඩි නමල දැක්කහම මෙයාට තරහයි. තියනෝ යන්න. අන්න රළපහර නැමසි බයටපත් වෙලා දුවපු කෙනා. ගහගෙන ගියායි. එයාට ඉතර වෙන්න නම් බෑ. ඊළඟට මහණෙනි මේ ශාසනයට කෙනෙක් කෙනවා පැවදි වෙනවා. අනේ මටත් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මං හරි කරදරේ වැටිලා ඉන්නේ. මම මේකෙන් එතර වෙන්න ඕනේ. මටත් මේකෙන් නිදහසක් ලබා ගන්න ඕනේ. ඒ නිසා මම මේකෙන් එතර වීමට බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා කියලා ඔන්න ගෘහවාසය අතහැරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා එකට ඉන්න භික්ෂුන් වහන්සේලා අවවාද කරනවා. ඉදං තේ කාතබ්බ මේව වළඳන්න. ඉදං නකේ තේ නකා මේව අර වළඳන්න එපා. ඒතර වළඳන ඒවා මේවා මේව වළඳන්න හොඳයි. මේව වළඳන්න එපා. මේව අනුභව කරන මේව අනුභව කරන්න එපා. මේව පානය කරන මේව පානය කරන්න එපා. මේක කැපයි හා මේක කමන්නේ. අමිව කැප නැහැ මේක එපා කියලා කියනවා. ඉතින් මේ විදිහට කියනකොට මියා කාපනා කරනවා. හරි වැඩන්නේ. පැවිදි වෙච්ච කෙනා හිතනවා අපි gederin දෙද්දි මේ මොන කරදරයක් වත් නැහෙනි. අපි gederin දෙද්දි මේ කිසි කරදරයක් නැහෙනි. අපිට මේව කාපා මේව කන්න එපා කියලා කියන්න කෙනෙක් නැහැ. මේක බොන්න එපා මේක බීපන් කියලා කියන්න කෙනෙක් නැහැ. දැන් විකාලේ දැන් කන්න එපා. දැන් මේ විකාලේ තියෙනව කන්න එපා. විකාලේ තියෙනව කන්න කියලා මෙහෙම කියන්න කෙනෙක් නැහැ. අපි කැමති විදිහට කෑවා බිව්වා. අපි විකාලෙත් කෑවා කාලෙත් කෑවා. ඊළඟට අපි විකාලෙත් බිව්වා කාලෙත් බිව්වා. කන බොනේ අපි නිදහසේ ඕන වෙලාවක හිතිච්ච වෙලාවේ අපි කෑව. මේ මොකද්ද මේ උනේ මහන වෙලා. දැන් මේ උනාසලා අපිට මේ කටවලට මුකු වඩන් දානවනේ. ආන්න හිතුණා. කොහොමද හිතුණේ තාත්ත මේ මුක වාරණම් මන්නේ කරුන්ති. අපිට මේ මුක වඩන් හයි කොන්නවන්නේ. මොකද්ද මේ කියලා අර ස්වාමීන් වහන්සලාට අර කෑදරකමට අපි සාමාන්‍ය කියනවා නේද කිඹුල කතාව. ආයේ පරණ උපමාවක් බව පේනවා. කිඹුල වගේ කනවා කියලා කියනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පැවිදි වෙච්ච එක්කෙනා වතුරට බැස්සා. ආන්න කිඹුල එනවා. කිඹුල කවුද? කෑදරකම. කෑදරකම නැමති එක දැන් මේ හිතේ වැඩ කරනවා. ඉතින් මෙයා හිතනවා යම්පිනෝ සද්දා ගහපතිකා දිවා විකාලේ පණීතම් කාදනියම් භෝජනය දෙන්ති. ඉතින් සද්ධාවන්තය දෙන්නේ අපිට දවල්ට පරක්කු වෙලානේ රසවත් දේවල්. ඒ ඉතින් සමහරට වෙනකට ගෙවල් වල පරක්කු වෙනවා ඇති ඒ කාලේ මේ කියන්නේ. ගොඩාක් ගෙවල් වල උදේ 10 11කට නෑන්නේ මොකක්. එතකොට මට මතකයි ඒක හාඳුරු කෙනෙක් පින්ඩ පාත යන ඈත ගමේ. දැන් මං මේ බුද්ධ ගයාව ඉන්නේ අපේ පොඩි අසපුවේ. මං උඩ තට්ටු වෙන්නකට දැක්කේ. මම දැක්ක ඈත ඈත පින්ඩ පාතේ වඩිනවා. වයසක හාඳුරු කෙනෙක්. මං දන්නුනේ ගමේ මිනිස්සුන්ට මොකුත් නැහැ කියලා දෙන්න. ඉතින් දැන් 11යි කාලේ 11 මාරිතර වුණා මං ඉතින් ළමෙක් කැරිය දුවලා පණිවිඩයක් කර මේ හාඳුරන්ට ඉක්මනට වඩින්න කියන්නේ. දැන් අර රතිපිකා කියන්නේ ගමට ගියේ ගමේ ගිමුළු ගමේම ඇවිදලා උදේ ගිහිල්ලා දැන් ඉතින් එනවා මං වඩින්න කිය බැරියා පාත්‍රේ පෙන්නන්න පෙන්නන පාත්‍රේ තිබුණා රුපියල් 10 කී පොඩි විස්කෝතුකේ මොකුත් නැහැ ඉතින් මේ මං ඉතින් ඉක්මන්ට දාණය හදලා දීලා වේදන් වේදමටත් දීලා පිරිකරත් දීලා පිටත් කළා ඉතින් එතකොට අපිට පේනවා මේ පින්ඩ පාත ක්‍රමේ අද නෑ ඉද කරන්න බෑ. එතකොට ඒ කාලේ ඊට වෙනස්. ඒ කාලේ ගෙවල් වල මේ වේලපහින් මොනවා හරි වෙනවත් ඇති. නමුත් දැන් මේක කියනවා මේ කාරණේ. වේලපහින් හම්බ වෙන්නේ නෑ කියන රස රහට දෙයක්. සාමාන්‍ය මේක ඇත්තක් තියෙනවා නේ. දැන් ගෙවල් වල සාමාන්‍යයෙන් 11:00 10:00 11:00ට උයල ඉවරද? නෑ නේ. සාමාන්‍ය ගෙවල් කනට 1-2 වෙනවනේ. 2-2 විතර ඉන්නව නේද? සමහරට මේ දැන් 1:10 මේකට ඔන්න බත ලිපේ සමහර විට මොන හරි එළවලුවක් හදනවා ඒකත් ලිපේ පින්ඩ පාත වැඩියොත් දෙන්න දෙයක් නැහැ. එතකොට එකපාරක් දෙපාරක් ඒක දිගට වැඩියොත් තමයි ඊට පස්සේ වේලාසනෙන් උයන්ඩ පටන් ගන්නෙ. ආ ස්වාමීන් වහන්සේලා පින්ඩ පාතේ වඩින්නවා කියලා නැත්තම් උයන්නේ නැහැ. ඉතින් මේ සිද්ධිය නිසා කිඹුල් බය ඇති වෙනවා. කුම්භීල භයන්තිකෝ භික්කවේ ඕදරිකච්චේසං ආදිවචන මේ කෑදරකමට කියන නමක් කියන. දැන් බලන්න මේ අතහැරීම කියන එක කොච්චර දුරට අපේ ජීවිතවලට දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයන්ට කොච්චර දමනයක් තියෙන්න ඕනේද? මොනතරම් දමනයක් තියෙන්න ඕනේ? ඒ වමනා කරන අරමුණට මොනතරම් කැපවීමක් තියෙන්න ඕනද? එහෙම නැත්නම් එයාව සකස් වෙන්නේ ඕනම දෙයක් සම්බන්ධයෙන් මං හිතන්නේ එහෙමයි. දැන් සමහර අවස්ථාවල් තියෙනවා ඔය මොකද්ද කියන්නේ සමහර රටවල් වලට සමහර රටවල් වල ආයව පුහුණු කරනවා චරපුරුෂ සේවයට. සමහරට විශේෂ හමුදා පුහුණු වලට. හැබැයි ඒක හැමතෙම කරන්න බෑ. ඒ කීක විදියට යා වද විඳලා දුක් විඳලා පදන් වෙලා තමයි ඒකට සුදුස්සෙක් වෙන්නේ. මේකෙත් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කැප වෙලා ඒ කැපීමේ පදන් වෙලා තමයි සුදුස්සේ. දැන් මේ මූලික කියන විදිහට මේ සංවර වුණා නම් දැන් ඔන්න අතනින් කියනවා කලින් අවවාද කළේ කොහොමද? මෙහෙම ඇවිදින්න ඕනි. මෙහෙම එන්න ඕනි. මෙහෙම අතපය දිග අරින්න ඕනි. මෙහෙම හකුලන්න ඕනි. මෙහෙම වටපිට බලන්න ඕනි. ඕක ඉවසගෙන පුරුදු කළා නම් එයා ඒ කාරණේට දක්ෂ වෙන්නේ නැද්ද? දක්ෂ වෙනවා. මේක ඉවසගෙන පුරුදු කළා නම් බඩගින්න පිපාසය රස නීරස දේ වේලිච්ච තිත දේ ලැබුණාම ඒක උහුලා ගන්න දක්ෂ වෙනවා. එහෙම නැත්තම් මේ හිතේ බඩජාරිකම අපි හිතුව පමණින් අයින් වෙනවද? එහෙම හිතින් අයින් වෙන්නේ මේක. දැන් අපිට යමක් කයමක් අප්‍රිය වුණොත් අජීර්ණයක් වෙලා ඒ අජීර්ණ තියෙනක විතරයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ආයේ ඒක අපිට කැමති වෙනවා. මේ වගේ තියෙන මේ බඩජාරිකම නැති වෙනවා කියන එක වෙන්නේ මේ වගේ සංවරශීලී දමණයකින් විතරයි. මේ දමණය වෙච්ච චරිතය බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ මොකද්ද? ඈ ඔව් වේලිච්ච දෙයක් වුණත් තෙත දෙයක් වුණත් කමක් නැහැ කිව්වා. සම්පූර්ණ බඩ පිරින්න වළඳන්න හොඳ නැහැ කිව්වා. ඔව් ටිකක් බඩේ හිස තිය හිස් තියලා ඔව් ඒ ටිකේ පෙන් වළඳන්න ඕනි කිව්වා. එතකොට හරි පහසුයි කිව්වා මේ වඩන කෙනාට. ඇයි එකෙන් නිදිමත එන්නේ? නෑ ඉතින් බොහොම ඒ කාලේ ඉතින් අපිට හිතා ගන්න බෑ සමහරට ඒ සුදුසු කාලෙනේ ඒ කාලෙත් අර භෝජනේ තිබුණේ හයිය දැන් මං අහලා තියෙනවා අපි පුංචි කාලේ බණවලට ඒ වායිසික හාමුදුරුවෝ කියනවා මේ දාන වේලක් ගත්තාම දවස් 7ක් නිරාහාර වෙන්න පුළුවන් කියලා ඒ දාන වේලෙන් එක ආහාර වේලෙන් එක ආහාර වේලක් අරගෙන නිරෝධ සමාපත්තියට සමවදීන රහතන් වහන්සේ දවස් 7ක් ඉන්නවා දැන් මේ උදේ කනවා දැන් ඔන්න දැන් අපිට රැයට නැහනේ දැන් ඔන්න උදේ වළඳන් නැතු ඉන්නවා ඇඟට පණ නැහැ එක වේලයි අපි අපිට සාමාන්‍යයෙන් අපි නොගෙන ඉන්නේ නමුත් ඒ අර ඇඟට මේ දැන් ඔය කන බොන ඉව නිකම් නිකම් පිදුරු වගේ කිසි හයියක් නැහැ ඒක හැම දෙයකම තියෙනවා දැන් බලන්න ඉස්සර ගොයමක ගොයම හැදුනම ගොයමට තියෙනවා ප්‍රතිශක්තියක් එකපාරට රෝග බෝ වෙන්නේ නෑ ඒක ඔරොත්තු දෙනවා ඒක හොදට හැදෙනවා පෑවිල්ලට වැස්සට ඔරොත්තු දීලා හැදිලා ඒ ගොයමේ ආස්වැන්න වෙනවා ආස්වැන්න සුවඳයි රසයි එතකොට ඒ ගහකවත් දැන් ඒ හැකියාව නෑ එතකොට ඒ හැකියාව නැති දෙයක් තමයි නිපද වෙන්නේ එතකොට ඒක තමයි අපි ආහාරයට ගන්න ඉතින් ඒකෙන් අර එදිනෙදා ජීවිතේට පොඩ්ඩක් පුංචි උදව්වක් තියෙනවා මිස පැය කීපයක සහයෝගයක් ඊට අමතරව නෑ ඒ නිසා කිඹුල් බයට අහුවෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආවට්ට බය. ආවට්ටේ කිව්වේ සුලිය. සුලිය කියන්නේ මොකද්ද? සුලිය කියන්නේ වතුරේ හැදෙනවා කැරකි කැරකි යටට ගහන විදිහේ වංගු තියෙන රවුමක්. එතකොට ඒකට අහුණා මේකින් කැරකි කැරකි ඒ පුද්ගලයා යට යනවා. එතර වෙන්න නම් බෑ. වතුරට බැස්ස කාරණේ ඉෂ්ට කරන්න බෑ මේකකින් වන්නේ. ඒ වගේ තමයි ඔන්න පැවිදි වෙනවා. ඉතින් හරි ජඹුරට හිතලා තමයි මේ පැවිදි වෙන්නේ. කොහොමද? අනේ මම මේ ජාති ජරා මරණ දුකින් අත් මිදෙන්න ඕනේ. ශෝක වැළපි දුක් දුමනස් වලින් අත් මිදෙන්න ඕනේ. සසරෙන් එතරුණ කරන ධර්මීය හම්බුච්ච එකේ මට මේ සංසාර ගමනේ කෙලවර දකින්න ඕනේ කියලා තමයි පැවිදි වෙන්නේ. පැවිදි වෙලා ඔන්න පාසිවුරු පොරවාගෙන පිඬුසිඟා යනවා. පිඬුසිඟා යන්නේ තමන්ට ආරක්ෂාවක් නැතුව. සිහිය නැතුව. ආරක්ෂාවක් නැතුව අරක්කි තේනේව කායේන. කයට රැකවරණයක් නැතුව යනවා. අරක්කිතාය වාචාය. වචනයට රැකවරණයක් නැතුව යනවා. අනුපට්ඨිතාය සතිය සිහිය නැතුව යනවා. අසංවුතේහි ඉන්ද්‍රියෙහි ඉන්ද්‍රියන් සංවර කරගන්නේ නැතුව යනවා. පාර යනවා දැන් මේ. සෝ තත් පස්සති එයාට දකින්න ලැබෙනවා ගිහි ගෙදර වාසය කරනවා පිරිමි කෙනෙක්. පංචකාම ගුණෙහි සමංගී භූතං පරිචාරේ මාන එයා වාසය කරන පොඩි දරුවෝ නලෝනවා. හාමිනේ කැවිලි හදලා දෙනවා. දැන් මේවා පේනවා. ළමයි සෙල්ලම් කරනවා. බෝල ගහනවා. මේවා පේනවා. හිනා වෙනවා. සින්දු කියනවා කාණ්ඩ එකතු වෙලා. තරුණ ළමයි. පිරිමි ළමයි. මේක පේනවා. පංචකාම ගුණය. එකෙන් ලස්සන රූප, සද්ද, ගන්ධ, රස ස්පර්ශයන් ලැබමින් වාසය කරන තරුණයන්ව පේනවා. පේනකට මියා පින්ඩපාත් වඩන ගමන් දැන් කල්පනා කරනවා දැන් සිහිය නැහනේ. අනේ ඉතින් අපිට සල්ලි තිබ්බන ගෙදර. එයා හිතනවා. සංවිජ්ජන්තේ කුලී භූග අපේ ගෙවලුලක් තියෙනවානේ සල්ලි භාගේ. අපිටත් පුළුවන් ඉතින් මේ විදිහට ඉඳලා පිනුත් කරගෙන ඉන්න. ඕං හිත කැඩෙනවා. දැන් මතක නෑ ජාති ජරාවලි ඊතර වෙන්නයි මම යාවේ. ජරා මරණයන්ගෙන් ඊතර වෙන්න ඕනේ. සසර දුකින් ඊතර වෙන්න ඕනේ කියන අර මූලික අර දෘඪ චිත්තයකින් යාවේ. ඒක නෑ. ඊට පස්සේ ආගේ ඔලුවට යන්නේ මොකද්ද? මට මේක කරගන්න බැරි වෙයි. මට මේක කරගන්න පිම් මදි කියන තීරණයට එනවා. ඊට පස්සේ ආ හිතනවා මට හොඳම ක්‍රමේ තමයි ගෙදර ගිහින් පින් දහම් කරගෙන ඉන්න එක. නමුත් හිත ගියේ පිනට නෙමෙයි, අර පංචකාම ගුණයට. පංචකාම ගුණයට හිත ගියේ. එතකොට පංචකාම ගුණේ නිසයි මෙයාගේ හිත කැළඹුණේ, වෙනස් වුණේ, අරති හටගත්තේ. නමුත් ඒක ආවේ මොන වෙසින්ද? මම ගෙදර ගිහිල්ලා පින් දහම් කරගෙන වාසය කරමු. මහණෙනි, ඊට පස්සේ ආ සිවුරු ඇරලා යනවා. මේකට තමයි කියන්නේ ආව දියසුලියට බය වුණා කියලා කියන්නේ මේක කියලා. මහණෙනි, ආවට බය, දියසුලියෙන් ඇති වෙන බය කියලා කියන්නේ පංචකාම ගුණයට කියන නම. පංචකාම ගුණයට කියන නමක් කියන එක දැක්කට පස්සේ ඒකට යා කැළඹෙනවා, බය වෙනවා. බය වෙලා යනවා කියනවා. ඒකෙන් අපිට පේනවා මේ උදාර අදහසක්. උදාර අදහසක්. ශ්‍රේෂ්ඨ අදහසක් මේ තුට්ටු දෙකක් වටින් නැති දෙයකින් විනාශ වෙනවා. නේද? උදාර අදහසක්. ශ්‍රේෂ්ඨ අදහසක්. කල්ප ගානකට පස්සේ තමන්ගේ චිත්තයේ උපන්න දුර්ලභ අදහසක් පෝෂණය කරගන්න තියෙන අවස්ථාව මේ දැන් මේ ඒ පැවිදි බව අහිමි වෙලා ධර්ම මාර්ගය අහිමි වෙන්න හේතුනේ බරපතල සිද්ධිද? බරපතල සිද්ධි එකක්වත් නැහැ. මේ ඊටාම ලාමක දෙයකින් අර ශ්‍රේෂ්ඨ සංකල්පනාව සිඳ බිඳ වැටෙනවා. ඊරසියාට මතක නැහැ ඒක. දැන් බලන්න ඉස්සෙල්ල නමුනේ ඔන්න පැවිදි වුණාම එකින් එතරම් නෝ කියලා. පොඩි නමලා වාද කළා කියලා ගැටුණා. ගැටිලා ගියාට පස්සේ දැන් ඉන්නේ නැහනේ, අපි හදින්නේ නැහනේ. මොනතරම් දෙයක් අහිමි වෙනවද? ඊළඟ එකේ ආවාද ලැබුණා. අර වකන් මේ වලඳන්න එපා, මේක පානය කරන්න, මේක පානය කරන්න එපා, විකාලේ මේක ගන්න, විකාලේ මේව ගන්න එපා. ඔකට කිපුණා. හිතිච්ච මට නිදහස කන්න බොන්න ඕනතරම් තිබ්බනේ ගෙදර හිටියනම් කියලා. අර ලාමක එකක් අල්ලන්. ඇයි අතහලේ අත්තරියේ මොකක්ද? ඒකමයි අල්ලන්නේ. හරි පුදුමයි. අත්තර දමන්නේ මොකක්ද? කලකිරින්නේ මොකක්ද? එපා වෙන්නේ මොකක්ද? ඒකමයි ඕන වෙන්නේ. හරි පුදුමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න පළවෙනි එක මොකක්ද අපි කිව්වේ? ඌමි බය. දෙවැන්න කුම්භීල බය. තුන්වැන්න ආවට්ට බය. මේකෙන් හැබැයි අපි එකක් තේරුම් ගත යුතුයි. මේ ධර්මයට එන කෙනා මේවා සම්බන්ධයෙන් යම් දැනීමක් තිබිය යුතුයි. මොකද මේ ධර්මයට පැමිණෙද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙද්දී ගොඩාක් දුරට උන්වහන්සේගේ දැන් මේ හැම එකකෙම පේනවා ඉස්සලාම එයාගේ හානි වෙන්නේ ශ්‍රද්ධාවට. දැන් බලන්න අර පළවෙනි එකේදීත් ගැටුණා, ශ්‍රද්ධාවට හානි වුණා. දෙවෙනි එකේදීත් ගැටුණා, ශ්‍රද්ධාවට හානි වුණා. තුන්වෙනි එකේදී කාමයේ ඇති වුණා, ශ්‍රද්ධාවට හානි වුණා. ඉස්සලාම හානි වෙන්නේ මොකේදද? ශ්‍රද්ධාවට හානි වෙන්නේ. මේකට හේතුව තමයි තමන් පිළිබඳ තමන් ගන්න අදිටක්සීරු. තමන් පිළිබඳ තමන් අදිටක්සීරුට එන මම පිරෙන්නේ නෑ, මට මේ මට ප්‍රශ්නයක් නෑ, මට මේ ඕන එකට මම මූණ දෙගෙන යනවා කියලා. එතන ඉඳලා තමන් මේ මනසේ මේ සිද්ධිය වෙනවා තමන් දන්නේ. ඒකේ ගොදුරක් වුණාට පස්සේ තමන්ට ඒකෙන් එළියට එන්න බෑ. එළියට එන්න පුළුවන් ඉතින් නුවණින් වීරිය කරලා ධෛර්ය සම්පන්න කෙනෙක් මේ වලෙන් ගොඩ එනවා. දැන් අපි ගත්තොත් අර ඌමි බයට අහුවෙච්ච එක්කෙනා ගැටිලා ඉන්නකොට එයා බුද්ධිමත් නම් එයාට කරුණු පැහැදිලි කරලා දුන්නොත් මේක හරියන්න පුළුවන් නේ. දැන් එක සිදුවීමක් තියෙනවා මට මතක හැටියට ධම්මපද අට්ඨ කතාවේ. එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේගේ නම පොට්ටිල. පොට්ටිල නම. ඉතින් උන්වහන්සේ ත්‍රිපිටක ධාරි. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ උන්වහන්සේගේ ධර්මය අහලා භාවනා ප්‍රගුණ කළා, මාර්ගඵල ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාට අමතනවා, තුච්ච පොට්ටිල, තුච්ච පොට්ටිල කියලා, හිස් පොට්ටිල කියලා. මෙයාට කලකිරිලා මෙයා හිතා ගන්නවා මේකෙන් මම මේකෙන් හරියන්නේ නැහැ, මේක මමත් මේ ධර්මේ ආවුද කරන්න යන්නේ යනවා. ඉතින් ඒකේ කුටියක් ගාන යනවා. ඒ හාමුදුරු කවුරුත් උපදෙස් දෙන අතෙන්ට ගිහිල්ලා බලන්න, අතෙන්ට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් මේ එක එක තැන්වල යනවා. අන්තිමට මේ අවුරුදු 16ක පොඩි නමක් ළඟට පිටත් කරනවා. ඒ පොඩි නම රහතන් වහන්සේ තමයි. ඒ පොඩි නම ළඟට ගිහිල්ලා කියනවා, අනේ මට මේ ඔබ වහන්සේවත් මට හරි විදිහට මේකට උපදේශයක් දෙන්න කියනවා. එහෙනම් අර පොකුණට පයින්ද පුළුවන්ද කියලා අහනවා. හොඳයි කියනවා. කියලා උන්වහන්සේ ඒ වෙලෙම පොකුණ ළඟට ගිහිල්ලා පොකුණට බහින පයින්න හිතාගෙන දනවාට බහින ස්වාමීනි වඩින්න කියනවා. කියලා අර පොඩිනම මේ ලුකු හඳුනනට වන්දනා කරනවා. වන්දනා කළා කියන උන්වහන්සේ සුදුසුයි මේ ධර්මය අවබෝධ කරගන්න. උන්වහන්සේ මේ ධර්මයේ මෙන්න මේ විදිහට මෙනි පොඩි මෙහි කරන්න කියලා කියනවා. ඉතින් පුංචි කාලෙකින් උන්වහන්සේ ආරහත්ත්වයට පත් වෙනවා. එතකොට අර ජීවිතයේ තියෙන මේ ලොකු වාසනාවක් තියෙනවා, මේ ඇතුලේ පිබිදිලා නැති ප්‍රයෝජනෙට ගත්තු නැති ලොකු වාසනාවක් අපි හැමෝගෙම වගේ තියෙනවා. නමුත් අර උත්සාහ කළාටවත් තෙන්නේ නැහැ අර ගුණයක් හරහා උත්සාහ නොකරන නිසා. ඒ අදාළ ගුණයෙන් යුතුව උත්සාහ කළොත් තමයි හරියන්නේ. ඒ ගුණේ නැතුව උත්සාහ කිරීමෙන් තමයි ඒක ඒක තව තව ඒක තද වෙන්නේ. ගුණේ සාමාන්‍යයෙන් අපි හැමෝගෙම වගේ ගත්තොත් මේ සංසාරේ යම් යම් ගුණ ඇති අවදි නොවුණු යම් යම් වටිනාකම් ඇති. නමුත් ඒක අවදි වෙන්න නම් ගුණයක් තුලින් කරන උත්සාහය ඕනේ. නිකම්ම තත්කూరు කාගෙන හිටියට ඉන්නේ නැහැ. ඒක. ඉතින් ඒ වගේ මේ මේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සතර අපායෙන් මිදෙන්න තියෙන අවස්ථාව, සසරෙන් එතෙර වෙන්න තියෙන අවස්ථාව, මේ ජීවිතේ මේ දුකෙන් එතෙර වෙන්න තියෙන අවස්ථාව තමයි මේ ඔක්කොගෙම අහිමි වෙවි යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන සුසුකා භය. සුසුකා භය කියන්නේ ඔව් ඡණ්ඩ මත්සයින්ගේ, සැඩ මසුන්ගේ භය. ඔය ඉන්නේ මිනිමෝරු වගේ දරුණු සත්තු ඉන්නේ මේ වතුරට බැස එක්කෙනා වල්ලං කන. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔන්නේ තව කෙනෙක් ඉන්න බොහෝම ශ්‍රද්ධාවෙන් දැන් මේක හැමතැන මේක විස්තර කරනවා. සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති. බොහෝම ශ්‍රද්ධාවෙන් තමයි ගිහි ගිහි අතෑරලා පැවිදි වෙන්න එන්නේ. පැවිදි වෙන්න එන්නේම කොහොමද? මම මේ ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් කියන මේවයින් මම මේ හරි දුකටපත් වෙලා ඉන්නේ. මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා තමයි ඉන්නේ. අනේ මට මේ දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න ඇත්නම් කියලා තමයි ඉන්නේ. ඇවිල්ලා දැන් මේ භික්ෂුන් වහන්සේත් ඔන්න පිණ්ඩපාතේ වඩිනවා. පාසිවුරුගෙන පිණ්ඩපාතේ වඩින්නේ කයට රැකවරණේ නැතුව. කයට රැකවරණේ කායනුපස්සනාවයි. කායනුපස්සනාව නැතුව පාරි වඩින. කය සුභවසින් එතකොට එයා දකින්නේ. කායනුපස්සනාව නැත්තම් තමන්ගේ කය සුභවසින් දකින්නේ, අනුන්ගේ කය සුභවසින් දකින්නේ. මට මතකයි ඒ කාලේ නිතර කායනුපස්සනාව තමයි මුල් කරගෙන තියෙන්නේ. ඒ සූත්‍රවල හම්බ වෙනවා බුදුසුන්වහන්සේලා. අරක්කිතය වාතද වතනේ රැකවරණයක් නැහැ. අනුපට්ඨිතය සත්‍ය සිහිය පිටවගෙනත් නැහැ. දැන් එහෙම යනකට මෙයාට දකින්න ලැබෙනවා අසංවර ලෙස ඇඳගෙන වස්ත්‍ර ඇඳගත්තු ස්ත්‍රියක්. මද අසංවර ලෙස ඇඳගත්තු අසංවර ස්ත්‍රියක් දකින්න ලැබෙනවා. අතං අසංවර ස්ත්‍රිය දැක්ක විතරයි රාගෝ චිත්තං අනුද්දන්සීති. සිතේ ඇල්මක් හටගත්තා. තිබුණා නම් අර එක තැනක තියෙනවනේ අර කොහෙද අනුරාධපුරේ එක භික්ෂුන් වහන්සේ නමක් ගෙදරින් අන එක භික්ෂුන් වහන්සේ නමක් හොඳ සීනුවණින් උපට්ඨිත කහයේ ඔව් කායනු රකින්න ලද කයෙන් යුතුව රකින්න ලද වචනයෙන් යුතුව පිහිටි සීයෙන් යුතුව එක භික්ෂුන් වහන්සේ නමක් වඩින අනුරාධපුරේ නමු රහත් වෙලා නැහැ වඩිනවා වඩින ගෙදරින් රණ්ඩු අල්ලලා එක කාන්තාවක් ස්වාමියත් එක්ක තරහ වෙලා ඒ පාරේ යනවා දැකලා මේ ස්වාමීන් වහන්සේ දැකලා මොකද වුනේ හයියෙන් hina වුණා හීකි ගාලා ඒ සද්දෙට මේ ස්වාමීන් වහන්සේ ඔලුව උස්සලා බැලුවත් උන්වහන්සේ මං හිතන්නේ මේ වෙලාවේ වඩලා තියෙන අට්ටික සංඥාව වඩාගෙන ගියේ බැලුවම අර හීකි ගාලා hina වෙච්ච ගමන් පෙවුනේ අර දත් ටික කොහමද ඇට සැකිල්ලේ දත් පෙවුනේ ඇට සැකිල්ලේ දත් පෙවුනා උන්වහන්සේට හිතුණා මේ කුත් නෑනේ නිස්සාරයි ඒකම උන්වහන්සේ නිකලස් බවට පත් වුණා. එද ස්වාමී ආයෙන පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඇහුවා අර ස්වාමීන් දැක්ක දැක්කලා ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මෙහි මෙහි හරියෙන් ස්ත්‍රියාවක් ගියාද කියලා ඇහුවා. ස්ත්‍රියා පුරුෂ කියන කතාවක් මන් දන්නේ නෑ කිව්වා. ඇට සැකිල්ලන් නම් ගියා කිව්වා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් වැඩ ඉන්න කාලෙත් නැතුවත් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දඹදිව දැන් මේ සිද්ධිය වුණේ අනුරාධපුරේ එහෙනම් පලාත නෙමෙයි මේකේ වැදගත් උනේ ක්‍රියාව දැන් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දි මේ ළඟම හනු වෙච්චට නෙමෙයි ඔක්කොම කලකොලොප්පන් එතකොට බුදුරජාණන් වහන්සේ උදල මහණෙනි ඒ අර වස්ත්‍රය ඔව් අසංගරව ඇඳගත්තු ස්ත්‍රියාව දැකලා අර භික්ෂුන් වහන්සේට මොකද වුනේ සම්පූර්ණ හිත අවුල් වුණා අවුල් වෙලා මොකද වුනේ හිත අවුල් වුණාට පස්සේ අර අවුල වැළඳගත්තානේ මෙයා අවුල වැළඳගන්න හේතුව මොකෝ කායනුපස්සනාවෙන් තොරව සිටීම ඊළඟට ඔව් වචනේ සංවරකමෙන් තොරව සිටීම ඊළඟට සීය පිටුවාගෙන නොසිටීම මේකෙන් තමයි අර අවුල ගිල්ලේ ඊට පස්සේ යාට ඒ අවුලට ගොදුරක් වෙනවනේ කුමස් සේනාවක් ඉන්නවනේ මේක ඒක හසුරු වුණ කියනවා මියා සිවුරු ඇරලා යනවා දැන් පින තියෙන එක්කෙනා මේ කොහොම හරි මහන්සි වෙලා මහන්සි වෙලා මහන්සි වෙලා අර චිත්තහත් තිරුණ වහන්සේ බලන්න කොච්චර වීරියක් ගත්තද නේද? ඒ හොයාගන්න බැරුණානේ මේ සිවුරු අරෙන්ද හේතු වෙච්ච කාරණේ. දැන් ඔන්න ගෙදරින් ගියා. ගිහිල්ලා පැවිදි වුණා. පැවිදිලා ටික දවසක් ඉන්නකට හාමිනේ මතක් වුණා. හාමිනේ මතක් වෙනකොට මෙයාට තව කාර්යයක් මතක් වුණා මොකද්ද? ඔව් හංග පූදැල්ල. ඇයි මහණෙන්න ආවේ උදැල්ල වීචිකොල්ල නෙමෙයි. හංගලා. බලන්න ඊ ආර පොඩි සිදුර. චූටි සිදුර දිගට දිගට දිගට දිගට වැඩ කළා නේ. සායි උදැල්ල තරන් ගෙදර ගියා. ගියාර පස්සේ තෝන්නේ තැටි. සිවුර අර ලාවන්නේ දැන් උදැල්ල තරන්. සතුටු වුණා. සතුටුල හාමිනේ ඉතින් ඉදා හොඳට බත් වේලා. මිරිස් බදලා දුන්නා. නොර හට කෑ. නැවසයි දෙක. ඊට පස්සේ කිව්වා ආවනම් ඉතින් තීන විදිහට කාලා ඉඳින් කිව්වා. ටික දවසක් ගියම ආයෙ පා වුණා. ආයෙ උදැල්ල අරන් ගියා. ආයෙ උදැල්ල හැංගුවා. ආයෙ මහර වුණා. මහ ටික කාලා කිටම කල්පනා කළා නෑ මොනවා වුණත් රහට උගල දෙනවනේ. ආයෙ මතක් වුණේ මොකද්ද? උදැල්ල. ආයෙත් උදැල්ල අරන් ගියා. හාමිනේ දැක්කා. සැලකුවා. දැන් හතර පස්සතාවක් කියනකට මේ හාමිනේ ගණන් ගන්න නෑ දැන් මෙයා. දන්නවා දැන් අපි කිව්වට නැතත් මෙයා එනවා. දැන් එකපාරක් ඔන්න ආයෙ දැන් හත්වෙනි වතාවයි මෙයා ගියා. උදැල්ල හංගන්න යනකට අන්න කොච්චර කල් ගියාද මෙයාට හරි සීයේ උපදින්ද? උදල් හංගන්න යනකට තමයි සීයාවේ මගේ මේ ජීවිතයේ ඔක්කොම විනාශ කළේ මේ උදළු කෙටිය කියලා ආන් එදා ඒ උදැල්ල ඈතට වීසි කළා වැවකට ආය ගන්න බැරි වෙන්න අපිම කේන්ති ගිහිලා වීසි කරපු දේවල් හොයලා නැද්ද කේන්ති ගිහිලා වීසි කොන්නෝ ආය ආඩාඩා ගිහිලා හොයන මේ කොහෙටද මම මේක දැයිවේ කියලා එතකොට බලන්න මේ හිත ඒවගේ නේද ඉතින් ඒ නිසා මේ උදළු කිටි තමයි මා විනාශ කොළේ කියලා වීසි කළා එදා තමයි මේ හිත හරි ගියේ හරි පුදුමයි දැන් මේ ශ්‍රාවනාසර හොයාගන්න බෑ කොහෙන්ද මේකට ඇදිලා ගියේ කියලා ඒ වගේ මේක සිද්ධියක් තියෙනවා අර හිඟර ළමෙක් ගැන හිඟර ළමෙක් මහණ වුණානේ මහණ වෙලා ගහක බිනේක හැංගුවානේ අර හිඟන වස්ත්‍රේ හිඟාගෙන තැටියයි පොල් කට්ටයි ඊට පස්සේ මෙයාට කොච්චර ඇලුනද ඒකට හැමදෑම ගිහින් එයාට ගිහි ජීවිතේට ඇලන එකට එතනට යනවා එතනට ගිහිල්ලා හොඳට හිතට බයිනවා ලැජ්ජ නැද්ද තුට හිතට බයිනවා හිඟාකන්ද දැන් මේ හිඟාකලා තෝ මොකද්ද ගත්තේ කියලා හිතට බයිනවා බැනලා බැනලා මෙයා ආපහු හැරිලා එහෙම කර කර තමයි දැන් බැරිම තැන ඉතින් ස්වාමීන් වහන්සේ ලහනවා කොහෙද යන්නේ කියලා. දැන් මම උපදෙස් ගන්න යනවා කිව්වා. මම ආචාර්යයන් වහන්සේ බලන්න යනවා කිව්වා. එතකොට බලන්න රහතන් වහන්සේලා ඉඳිද්දි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි පෞද්ගලික කොච්චර වීරියක් ගන්න ඕනේද? දැන් අපි හිතාගෙන ඉන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම අපි වාඩි වෙලා ඉන්නවා අපි නිකන් සුටු සුටු ගාලා කෙලස් ගෙවිලා යයි. එතකොට මේ ඇඟ පිහිදලා නැගිටිනවා හරි. එහෙම වෙයි කියලාද හිතන් ඉන්නේ. බලන්න කොච්චර වීරියක් ගන්න වුණාද. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ඉතින් ඔයා දැන් ආචාර්යන් වහන්සේලා ගහට කියලා දින්න පතා ගියා. දැන් මොකෝ? දැන් මේ ප්‍රශ්න ඉවරයි කිව්වා. රහත් වෙලා. එතකොට කොච්චර වීරියක් ගන්න ඕනේද? කොච්චර මේ හිත මට්ටු කරගන්න ඕනේද? මේක ලීසි එකක් නෙමෙයි. මේක ලීසි පහසු එකක් නෙමෙයි. තන්නේ ක්‍රම මායාවක් මේ හිත. කෙලෙස් සහිත හිත. දමනේ නොවුණු හිත. ධර්මයේ තුලින් රැක නොගත් හිත. ධර්මයේ නොපිහිටි සිත. ධර්මයට අයත් නැති හිත. අපි එක එක විදියට රස්තියාදු කරවනවා. එක එක විදියේ ලෝකවල අපි හිර කරවනවා. එක එක විදියේ සිහින බලාපොරොත්තු මායාවල් අපිට දක්වනවා. අපි ඔක්කොගෙම අන්ධෙක් වගේ යනවා නේ. ඉතින් මේ ලක්ෂණේ බුදුරජාන් වහන්සේ ළඟ මහන වුණා කියලා නැති වෙලා තියෙනවද? හිතේ තියෙනවානේ. දැන් මේ තියෙන චාතුමා සූත්‍රයේ බොහොම පැහැදිලිව දැන් බුදුරජාන් වහන්සේට කොච්චර අනුකම්පාව හටගන්නවද මේ මහන විචාය සිවුරු වරින කාරණා බැලුවහම. ඇයි අවවාද කළා කියලා පොඩි කාරණයකට ධර්මය අවබෝධ කරන්න වාසනාව තියෙන එක්කෙනා රණ්ඩු වල්ලගෙන යනවා. ඊළඟට අරවා වළඳන්න එපා මිය වළඳන්න එපා කියලා කිව්වා කියලා මේ චූටි කාරණයකට මට ඕන වෙලාවක කනවා මං ගෙදර ගියාම කියලා චූටි කාරණයකට දාලා යනවා. පින්ද පාති වඩිනා මේ සිහියෙන් යුක්තු වඩිද්දි මේ තරුණ ළමයි සෙල්ලම් කරනවා බෝල ගහනවා ලස්සන දිනනවා මේක දැකලා යනවා. ආයේ මේ යනවා මේ ජීවිතේ යනකොට ඔය කොහෙවත් ඉන්න මේ කෙනෙක් නොගැලපෙන වස්ත්‍රයක් ඇඳගෙන ගියා කියලා මේකට කම්පා වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී විමුක්තිය කරා යන්න පියනගෙන කෙනෙක් මෙච්චර වේගෙන් ලැස්සලා යනවා නම් මෙච්චර වේගෙන් යනවා නම් එතකොට බලන්න මේ සංසාරගත සත්වයාගේ මේ පින බලවත් නොවුණු ජීවිතයේ කොච්චර අනතුරුදායකද? පින බලවත් නොවුණු ජීවිතයේ මොනතරම්ම අනතුරුදායකද? අපිට මේ ධර්මයෙන් බැහැර වෙලා යන්න තියෙන අවස්ථා රී වැඩි. හරි වැඩි. මට මතකයි මම ওই බුද්ධ ගයාවෙන් දෙද්දි අර බුරුම පාන්සලක් තියෙනවා. ඒ බුරුම පාන්සලේ කියන්නේ ඒක භාවනා මධ්‍යස්ථානේ. ඒකේ ස්වාමීන් වහන්සේලා භාවනා නියෝගී වෙන්නේ. මං ඇහුවා අර බුරුමේ මුස්ලිම් ප්‍රශ්නේ තියෙනවනේ ඔබ වහන්සේලා මොකක්ද ඒකට කරන්නේ? නෑ ඒකට කොටසක් ඉන්නවා කරන්න කිව්වා. අපි මේක කරගෙන යනවා. අපිත් ඒකට බැස්සොත් අපි දෙකොටසම ඉවරයි කිව්වා. හරි බුද්ධිමත් නේ. ඒ ස්වාමීන් වහන්සේලා ඒක කරගෙන යයි කිව්වා. අපි මේක අතහැරලා ඒකට බැස්සොත් ඒ ප්‍රශ්න ඉවරයකට අපිත් නෑ කිව්වා. ඒ නිසා අපි මේකම කරගෙන යනවා කිව්වා. ඒ නිසා ඒ උන්වහන්සේලා සතිපට්ඨාන ඉන්න නිසානේ ඒක අල්ලගෙන ගියේ නේ. කොටසක් ඒ ප්‍රශ්නේ විසඳගෙන යනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ ඉතින් මේ ධර්ම මාර්ගයට පැමිණෙන කෙනාට කොයිතරම් මේ ජීවිතයේ සම්බන්ධයෙන් කල්පනාකාරී බවක් දැන් ඔබට තේරෙනවාද? මේ බය හතර, භූමි බය වේවා, කුම්භීල බය වේවා, ආවට්ට බය වේවා, සුසුකා බය වේවා, මේ බය හතරෙන් ගැලවෙන්න නම් එයාට තියෙන්න ඕනේ නේද නුවණින් විමසීමේ හැකියාව. නුවණින් විමසීමේ හැකියාව නොතිබුණොත් දැන් අර එක තැනක තියෙනවා කවුද වංගීසයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහෙන් පිණ්ඩපාතය වඩිනවා. වංගීස ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට සංවරයෙන් බාහිර ආරමුණු වලට හිත නොයා වඩිනවා. වංගීස ස්වාමීන් වහන්සේගේ හිත අසංවර වුණා. වංගීස ස්වාමීන් වහන්සේ දැක්කා ඔය වගේ වැරදි නිමිත්තක්. දැකලා කිව්වා අනේ ස්වාමීනි, දැන් පිටිප ඉස්සරහෙන් වඩින ආනන්ද හඳුනන කියනවා, අනේ ස්වාමීනි මගේ හිත රාගින් පිච්චෙනවා. මේක නිවා දමන්න කිව්වා. එතන ආනන්දයන් වහන්සේ වදාලා අසුභ භාවනාවේ සිත පිහිටුවා ගන්න කිව්වා. කායනුපස්සනාවෙන් තොරව සිටීමෙන් මේ විපත වෙන්නේ කිව්වා. අසුභේ සිත පිහිටුවා ගන්න මේකෙන් ගැලවෙන්න පුළුවන්. සැනකින් හිත ගත්ත පට ගාලා අරගෙන මේ අසිත පිහිටිය අර හිතේ දාහය නිවිලා ගියා. දැන් ආයි දවසක තනීම පින්නපාති වඩිනවා. එදත් ඒ වගේ ඉන්න සුදුසු අරමුණක් දැකලා රාග ගින්න හිතේ හටගත්තා. හටගත්තාම කල්පනා කළා, අනේ මට අද ළඟපාත කවුරුත් නැහැ. මට ඒකාන්තීම පිළිසරණ ධර්මයේමයි කියලා වීරිය ගත්තා. දැන් බලන්නේ පිනනේ. ධර්මයේ ගත්තා, වීරිය ගත්තා. බුදුරජාණන් වහන්සේ බලන්න, මහා බෝසතාණන් වහන්සේ එදා අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කළා, ඒ කියන්නේ ගෙදරින් නික්ම ගියා රාත්‍රී. ඒ නික්ම ගිහිල්ලා පැවිදුනේ යම් මොහොතකද, එදා ඉඳලා පීවර පාසා ලුහු බැඳලා තියෙනවනේ. මාරයා ලුහු බැඳලා තියෙනවනේ. මං අල්ල ගන්නම් එක සිටිවිල්ලක් විපැද්දෙව්වොත්. අවුරුදු 7ක් ලුහු බැඳලා, ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන කාලේ අවුරුදු 6යි, සම්බුද්ධත්වයටපත් වෙලා අවුරුද්දක් ලුහු බැඳලා තියෙනවා. එක සිටිවිල්ලක් උපද්දවාපන් බලන්න, මං අල්ල ගන්නම් කියලා. එහෙම බලද්දී මේ සාමාන්‍ය ලෝකවාසීන් ගැන කවර කතාද? එතකොට පිළිසරණ දැන් ධර්මයේ තුල පිළිසරණ ගන්න තියෙන්නේ තමාට. එතකොට පිළිසරණ උපද්දව ගන්න ඕනේ කවුද? තමා. ඒක බාහිර කෙනෙකුට කරන්න බෑ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ තමාව පිළිසරණ කරගන්න, ධර්මයේ පිළිසරණ කරගන්න කියන්නේ. ඇත්තෙම ඒ අර්ථය මේ කියාවු මේ සූලි වලට නැත්තම් මේ කිඹුලන්ට මේ දියරලට නැත්තම් ඡණ්ඩ මත්ස්‍යයන්ට මේ අහුවෙන පිරිස තමාව පිළිසරණ කරගන්න ඕනේ කියන කාරණේ හිතට වැදිලා තිබ්බනම් මේකෙන් ගැලවෙනවා. අනික මේක එන්නේ අපිට එක වතාවක් නෙමෙයිනේ. කී වතාවක් නම් ওই ප්‍රශ්නේ ඒවිද කියලා අපි දන්නවද? එහෙනම් මේ හැම වතාවම Taman tamanwa පිළිසරණ කරගත යුතුය. ධර්මය පිළිසරණ කරගත යුතුයි. ධර්මයේ පිළිසරණ කරගන්නේ නැතුව මුකුත් කරන්න බෑ. දැන් කොටින්ම කොහොමත් ඉතින් වීරිය කරන්නේ නැතුව උත්සාහය ඇති කරගන්නේ නැතුව මුකුත් කරන්න බෑ. ඒකයි මම කිව්වේ මේ පිනක ලක්ෂණය වීරියමයි. දෙකෙන් පෙර භවී අපි දැන් අපි ගත්තොත් මෙහෙම සමහර කෙනෙක් සීලේ ආරක්ෂා අපි කියන පන්සිල් ගන්නවා කියලා යම් දවසක පන්සිල් සමාදන් වුණාද එයා දිනපතා එක සිහි කර කර ඉන්නවා. මට එක්කෙනෙක් හම්බ වුණා, මට කිව්වා ස්වාමීන් වහන්සේ මට හරි සතුටුයි කිව්වා. මං දවසක් මහමෙවුනාවට ඇවිල්ලා පන්සිල් සමාදන් වුණා, අදට අවුරුදු 3යි කිව්වා. මං තාම පන්සිල් කැඩුවේ නැහැ කිව්වා. ඒ කියන්නේ පන්සිල් සමාදන් වෙච්ච එයා හැමතිස්සෙම මේ සීලය ගැන සිහි කරගෙන වීරියකින් ඉන්නවා. නමුත් දැන් බහුතරයකට වෙන්නේ මිනිස්සුන්ට මේ සීල් ගන්න මේ මතක නැහැ. එතකොට මතක නැත්තම් මේ කුසලයේ සිහිපත් කරවන්න නැත්තම් මෙයයි මේ කුසලයයි කියලා මේ කුසලේ සිහි වෙන්නේ නැත්තම් කුසලෙ පිහිටන්නේ නැහනේ. කුසලෙ පිහිටන්නේ නැහනේ. එතකොට බලන්න ඉන්නම් මේ කුසලේ සිහි වෙලා විස්මතු කළා පිහිටන්ද යා උත්සාහයත් සිහිය වගේම උත්සාහය කරන්න ඕනේ. ඒ නිසා මේ වීරිය කියලා කියන්නේ බරපතල පිම්බලයක්, ලොකු පිනක්. ඒ කියන්නේ ඒ වීරිය නැතිකමෙන් තමයි ගොඩාක් මිනිස්යන් හට ආසයි, ධර්මයේ හැසිරෙන්න ආසයි ගොඩක්, ධර්මයේ සිහි කරන්න ආසයි, සිල්පද රකින්න ආසයි, සතිපට්ඨානෙ වඩන්නත් ආසයි. නමුත් වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක කරගන්න ටික දවසක් කරනවා මෙව වැටෙනවා. මොකක් හරි වෙලා ඔන්න හිතාගෙන ඉන්නවා මම නම් ওই සම්පප්පලා පොල්ට යන්නේ. දන්නේම නැහැ පැටලෙන්නේ. මම නම් 100 න් ඉන්නවා කියලා හිතුවා. දන්නේම නැහැ වෙන ලෝකෙක. වෙනවද නැද්ද? වෙනවා. ඉතින් ඒ නිසා අර නැවත මේක අර බුදුරජාන් වහන්සේ උපමාවක් දේශනා කළානේ. දෙපැත්තේ හොඳට නිල්ල තියෙනවා. කුඹුරු ඇවිලා මැද්දෙන් හරකෙක්ව දක්කන් යනවා. එතකොට හරකා දැන් මාව දක්කන් යනවා මැද්දෙන්. මම දැන් දෙපැත්ත බලන්නේ නරකයි කියලා හරක බොහොම සාන්තව යනවාද? යනවා නෑ. හරකගේ හිත යන්නේ කොහේද? ගොයමටම හිත යන්නේ. අර පිටිපස්සෙන් යන එක්කිනා දැනගන්න ඕනේ. ඒ අවස්ථාවේදී හරකට වීවැලෙන් තලලා පාරට දාන තුරු හරක ඒ ගමන යනකම් යන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගමන යනවා. හරකට සතුටක් නැහැ, යනවා ගමන. ඒ වගේ තමයි මේ හිතත්. බුදුරජාන් වහන්සේ වෙන උපමාවක් දේශනා කරන්න මේ ධර්මයට එන අය කොච්චරනම් එහෙමම හැරිලා ගිහිපුවා ඉන්නවදනේ. දැන් බුද්ධ කාලෙත් හීන වීරියයිට ඔක්කොම වුණානේ එහෙමනේ. ඉතින් ඒ නිසා අර චූල කාල මහා කාලේ කී දැක්කනේ. මහා කාල රහතන් වහන්සේ වුණා. චූල කාලෝ හිටිය අන්තිමේ ගෙදරට අහුණානේ නේ. ගෙදරල සරන් ලෑස්ති කරන් හිටේ. දානෙට අඬ ගැහුවා. දානෙට ගියා. දානි වළඳන්න කිව්වා. වළඳුවා. බණ කියන්නේ ලෑස්ති වෙනවා. බණත් අහගෙන හිටියා නෝන්ලා ටික. නගිට මේ පිටත් ඒව බෑ මෙන්න සරම කිව්වා. මෙන්න සරම කිව්වොත් මොකද වුනේ? හිතේ කිසිම හයියක් නෑ. හිතේ හයියක් නෑ, මොකක්වත් තිබිලා නෑ නේ හිතේ. මොකද කළේ? සරම ගත්තනේ. අරන් සරම පුරු ඇඳ අන් සිවුරු අයින් කළා. දැන් ඊට පස්සේ මේ මල්ලිකින් ඕනන්නේ මේක කළේ. ඊට පස්සේ මොකද වුනේ? ආයගෙන වුණේ කොහරි අපේ එක්කිනාටත් මේකයි කරන්නේ. යමං ආරාධනා කරන්න කිව්වා. දැන් අර සිවුරු ඇරපු මල්ලි ගෙදර කට්ටියයි ගියා. ගිහිල්ලා සවැත් නුරට ගිහිල්ලා ආරාධනා කරා. දැන් සංඝයා දැනගත්ත මෙයාට හරි කරදරේ වුණා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් මේ මහා කාල ස්වාමීන් වහන්සේව භාග්‍යතුන් වහන්සේ මේ ගෙදරින් මට ආරාධනා කළා දැන්. ආ වඩින්න කිව්වා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා දැක්ක දැන් මේ ගෙදර ගැට්ටිය දැන් දානට ආරාධනා කළා කිව්වා. දැන් මේ දානට පිටත් වෙනවා තනියම. භික්ෂුන් වහන්සේලා හරි සංවේගයකට පත් වුණා. මේ කාරණේ දන්නේ නැති හිතුවා අනේ දැන් මල්ලි ගියා. දැන් අයියත් අහු වෙනවා මේ ගැටියට කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අර අයියත් ගිහලා දැන් අයියටත් දාන්න දුන්නා. වාඩිලා ඉන්න බණත් අහන්න කිව්වා. බණත් කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ හිටගත පිටත් වෙන්න. ඒ නෝනත් ආව අර ඇක්ටින් දාගෙන. මොකද්ද? සරම අරගෙන ඇවිල්ලා කිව්වා ආ ඒව බෑ කිව්වා. හා ගන්න කිව්වා සරම. ස්වාමීන් වහන්සේ අස්වාගෙන ටිකක් වෙලා හිටියා. නිකම් උඩ යනවා. වහලේ උඩින් ගියේ. බේරෙන්නේ බොහෝ අප්පකාතේ මිනිස්සීසු. යේ ජනා පාර ගාමිනෝ. අථායන් ඊතරා පජා තීරමේවානු ධාවති. මේ මිනිසුන් අතරින් යමෙක් ඊතර වෙයි නම් ඔහු ඊතාමත් ස්වල්පයයි. අථායන් ඊතරා පජා මේ අවශේෂ ප්‍රජාව තීරමේවානු ධාවති මෙතරම දුවගෙන යනවා. ඊතර වෙන්නේ. ඉත බලන්න මේ කොච්චර සත්‍යයක්ද නේ? දැන් මේක වුණත් කොච්චර සංවේගජනකද නේද? දැන් බලන්න කෑකෝ ගහලා ඉදා එතන අසංගරය හැසිරුණා. දැන් බුදුරජාණන්සේ මේ අනතුර පෙන්වුවේ මේ අසංගරයට. ඒ අසංගර භික්ෂුන් වහන්සේලාට ඒ කායසාය පීසා මොකද්ද සතිපට්ඨාන පිහිටන්නේ නැතිකම, කීකරු නැතිකම, බඩජාරිකම, ඊළඟට එක එක කාම ගුණ සිහි කිරීම, අසංගරව පින්ඩපාතේ මේක මේ ඔක්කොගෙම තමුන්නාසිරාට ලොකු විපතක් තියෙනවා කියලා නේද මේ කිව්වේ? ඒ විපතේ ලක්ෂණේ තමයි අර මොළීම පෙන්නුම් කළේ. මොකද්ද? කෑකොස්සන් ගැහුවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ විදිහට ගියොත් ඔයගලන්ට වෙන්නේ මේක. මේක තමයි කිව්වා මේ පැවිද්දන්ට වෙන්නේ. ඒ වෙලාවේ මේ උපමාව උන්වහන්සේ දේශනා කරපු එකෙන් මං හිතන්නේ සෑහෙන මේ පිරිස බේරුණා. මොකද ඉදමවෝ ජබගවා භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා භගවතු භාෂිතම් බික්ඛු අභිනන්තුන්ති. මේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටින් මේක පිළිගත්තා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේක හිතට ගත්තා. නැත්තම් මේක බේරෙන්න ක්‍රමයක් නැහැ. ඒ නුවණ, ඒ කල්යාණිමිත සේවනේ දැන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ළඟ මහණ වුණා. මේක බේරෙන්න ක්‍රමයක් නැහැ. මේ බය හතරට අහු වුණා. අනික බුදුරජාන් වහන්සේ ඒක දේශනා කළා තියෙන විදිය හරි ලස්සන. මේකේ තියෙනවා මේ හරි ලස්සන මේ ශාසනේ පැවිදි වෙච්ච ඇතැම් පුද්ගලයන් මේ බය හතර කැමති විය යුතුය කියලා. ඒකේ තේරුම මොකද? මේ ශාසනේ පැවිදි වෙච්ච ඇතැම් පුද්ගලයන් මේ බය හතරට ගොදුරු වෙනවා කියන එක. බුද්ධ කාලේ තිබිච්ච රටාව. ඉතින් මේ මැද්දේ තමයි පින්වන්ත අය ඉතරුනේ. ඉතින් පින්වන්ත අය ඉතින් කාගෙන යනවා නේද? බාහිර ලෝකෙ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒවා එච්චර අදාළත් නැහැ නේ පින තියෙන කෙනාට නේ. ඔය කෑම බීම ඌව ගණන් ගන්නෑ නේ පින තියෙන අය. කණ්ඩ තිබුණා නැත්තම් ඒක ගණන් ගන්නෑ. ඊළඟට ඒ ලස්සන ගෙවල් හදන් හිටියා කියලා මේ ජෝඩු සතුටින් ඉන්නවා කියලා ඌව අදාළ ඒ පින්තිනයිටි මේ කිසි ගන්න නැති ඒවා. ඊළඟට අවවාද කරනවා බොහොම සතුටින් පිළිගන්නවා පින්තින අය. පින්තිනයිට එහෙම කිසිම ගැටලුවක් නෑ. පින්තිනයිට කිසිම ගැටලු නෑ. බෝධිරාජ කුමාර සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවනේ බෝධිරාජ කුමාරය අහනවනේ මේ භාග්‍යතුන් වහන්සේ විනායක භාග්‍යතුන් වහන්සේ පිරිසව අවබෝධයට පුහුණු කරවනවා. භාග්‍යතුන් වහන්සේ මේ පුහුණු කරවන විදියෙන් මේකට කොච්චර කල් යනවද කියලා ඇහුවා. මේකේ ප්‍රතිඵලයේ ගන්ඳ එතකොට කිව්වා මේ රාජකුමාරේ සමහර කෙනෙකුට මම මේක පුහුණු කරන විදියේ සමහර අයට අවුරුදු 7ක් යනවා කිව්වා. සමහර අයට අවුරුදු 6ක් යනවා කිව්වා. සමහර අයට අවුරුදු 5ක් යනවා. සමහර අයට අවුරුදු 4යි. සමහර අයට අවුරුදු 3යි. සමහර අයට අවුරුදු 2කින් මේ පුහුණුව සම්පූර්ණයි කිව්වා. සමහර අයට අවුරුද්දයි. සමහර අයට මාස 6 ඇති කිව්වා. සමහර අයට මාස 3 ඇති කිව්වා. සමහරයට මාසය ඇති කිව්වා. සමහරයට සතියෙන් මේක කරනවා කිව්වා. සමහරයට ඉතින් ඔහම දවස අඩු කරලා කියනවා. සමහරයට එහෙම නෙමෙයි කියනවා. මේ හවසට මේ උපදෙස් දෙනවා. උදේට රහත් කියනවා. උදේට උපදෙස් දෙනවා. හවසට රහත් කියනවා. එතකොට එහෙනම් මේ පිනේ විවිධත්වය, පින්වල විවිධත්වය අපි මේ ජීවිතයේ තද බලවේ ලෙස බලපානවා නේ. දැන් නැත්තම් මේ වගේ වෙනස්කම් තියෙන විදිය නෑ. දැන් අර වගේ සිද්ධියක ඉඳන් බලන චූල කාල සිවුරු වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ඉතින් මොනව කරන්නද නේ? ඔක ඉවරයක් තියෙනවා. ඒ පස්සෙන් ගිහිල්ලා හෙවණැල්ල වගේ ඉන්නේ බෑනේ. ඒ කෙලවර නැති උන්වහන්සේ දේශනා කරනවා, තමාව පිහිට කරගන්න, තමාව පිහිට කරගන්න, තමාව පිහිට කරගන්න. තමඩ ළඟයි මේක තියෙන්නේ. ධර්මයේ තමයි මේකට පාවිච්චි කරන්න තියෙන්නේ. කල්යාණ මිත්‍රිය ආතරින් දීපා, කල්යාණ මිත්‍රයට විවෘත වෙන්න, කල්යාණ මිත්‍රයට කියන්න අවවාද ටික හම්බ වෙනවානේ. දැන් සමාතේ අර මේ ඌමි බය, පළවෙනි එක ගම ඌමි බය. ඒ කල්යාණ මිත්‍රට කිව්වා නම් අනේ ස්වාමීනි මගේ හිත මේ පොඩි නමල කරන්න ගැටුණා. මම මට මේකට පිහිට වෙන්න. එහෙනම් බේරගන්නවානේ. අන්න ඒ තමන්ගේ ස්වභාවය ප්‍රකට කරා නම් බේර ගන්නවා. ඊට සනිටිකේ අනේ ස්වාමීනි මට මෙන්න මෙහෙම මතක් වෙන කාපු බීපුවා. මම මොකද කරන්නේ? තමන්ගේ ස්වභාවය. එතකොට කල්යාණ මිත්‍රෙන් වහන්සේලා මොකද කරන්නේ? ආහාරී පටික්කුල සංඥා මේ වගේ එකක් වඩන්න උපදෙස් දෙනවා. එතකොට ඒකෙන් බේරෙනවා. තව කෙනෙක් කියලා කියනවා අනේ ස්වාමීනි පින්දපාතයදී මම මෙහෙම දැක්ක ළමයි සින්දු කියනවා බෝල ගහන මමත් ඉස්සරහම හිටියේ මට ආයෙ මතක් වුණා මේක කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? කල්යාණ මිත්‍රෙන් වහන්සේලා ආයෙ අවවාද කළා. එයාගේ හිතෙන් ඒක ඒ විපත අයින් කරනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මට මෙහෙම වුණා, මට රාගය ඇති වුණා, මෙන්න මෙහෙම සිද්ධියක් මම දැක්ක, මට පිහිට වෙන්න කියලා කියනවා. කිව්වම කල්යාණ මිත්‍රෙන් වහන්සේලා පිහිට වෙනවා. ඒ බුදුරජාන් වහන්සේ වදාරල නැද්ද මේ සබ්‍රමචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා විවෘත වෙන්න කියලා දේශනා කළා තියෙනවා. තමාව පිහිට කරගන්න කියලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ මේ සඳහා කියලා මේ සඳහා සියලුම උපදෙස් දීලා තියෙනවා. ටික කරන එක තමයි ඒතන තියෙන කටයුතු. ඒ නිසා මේ චාතුමා සූත්‍රයෙන් අපිට හරි වැදගත් තොරතුරු රාශියක් ඉගෙන ගන්න ලැබුණා. මේ අපි කොච්චර උසස් බලාපොරොත්තු තියාගෙන හිටියත්, කොච්චර උසස් බලාපොරොත්තු තියාගෙන හිටියත් අපේ මේ චූටි දුර්වලකමකින් ඒ බලාපොරොත්තු සියල්ලම අපට අහිමි වෙනවා කියන කාරණේ තමයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ කරුණු තේරුම් අරගෙන අපටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. දම් සිහනද